අතිපූජනීය නාමයෙන් අරිය ධර්ම මාර්ගිපාණ පරමසේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ බුද්ධෝපි බුද්දස්ස බණෙය වන්නං කප්පම්පි චේ අඤ්ඤම භාසමානෝ හීයේත කප්පෝ චිර දීඝමන්තරේ වන්නෝ නකීයේත තථාගතස්සාති සද්ධාවන්ත පින්නතුනි තුලෝකාන්ද්‍රව භාග්‍යවත් වූ අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ සරුවඥ රාජෝත්තමයන් වහන්සේ විසින් බුද්ධ ගුණ දැක්වෙන ගාථාවක් මෙහෙම දේශනා කරලා තියෙනවා. මේ ගාථාවේ කෙටි තේරුම මෙහෙමයි. බුද්ධෝපි බුද්ධස්ස භණෙය වන්නං සරුවක්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම සරුවක්න බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය දේශනා කරන සේක්නම් කප්පම්පිකේ අඤ්ඤම භාසමානෝ මුළු ආයුෂ්කල්පේම අන් කිසිවක් නොදෙසා බුද්ධ ගුණම දේශනා කරන සේක්නම් හීයේත කප්පෝ චිරදීඝමන්තරේ දීර්ඝ කාලය ගෙවෑමෙන් කල්පය ගෙවන්නේය නකීයේත බුත්මේ තථාගතස්ස තථාගතයන් වහන්සේ ගුණ වර්ණාව කවදාකවත් කියාදෙම කළ නැහැ කිවන්නේය. කල්පයක් තිස්සේ සරුවඥන් වහන්සේ නමක් සරුවඥ බුද්ධ ගුණම දේශනා කරන්නේ නම් කල්පය ගෙවියයි බුද්ධ ගුණ ගෙවි නොයයි කියන එකයි කෙටි තේරුම. සද්ධාතිස්ස රජතුමාගේ කාලේ එක්තරා කළුවර පොහෝ දවසක කාල බුද්ධ රක්ෂිත මහරහතන් වහන්සේ කළුදිය පොකුණ සමීපයේ කළු තිමිරි ගහක් යට කළු ගල් ආසනයේ වාඩි වී ඉඳගෙන කාලකාරාම සූත්‍රයෙන් ධර්ම දේශනාවක් පදාලා හන්දෑවි ඉරිබස යන වෙලාවේ ආරම්භ කළ දේශනාව පසුදා උදෑසන ඉර උදා වනතුරු අතරක් නෑර දේශනා කළා. කාලකාරාම සූත්‍රයේ සරුවඥන් වහන්සේ විසින් දේශනා කොට වදාරා තිබෙන්නේ සවැත් නුවරට සමීප සාකේත නගරයේ කාලකාරාම ඉදදී කාලක කියන සිටුවරයා විසින් කරවන ලද කාලකාරාමයේ දේශනා කළේ දේශනාවේ බුද්ධ ගුණ ගාම්භීර බුද්ධ ගුණ දැක්වෙන අතර එදා දෙසීමේදී පස්වාරයක් මහා පොළොව කම්පා වෙලා තියෙනවා. ඒ දේශනාව කාල බුද්ධ රක්ෂිත මහරහතන් වහන්සේ තුන් යම රාත්‍රියේ විස්තර විවරණ සහිතව දේශනා කළා. එදා ගල්ලෙනකට වී උපෝසත සීලයේ සමාදන්ව සිටි සද්ධාතිස්ස රජතුමා දේවාරාධනා ගාථා වැසූ කෙනෙහිම ධර්ම ශ්‍රවණේත බණ පිළිස වෙත ගිය විශාල පිරිසක් සිටි නිසා පිරිස් කෙළවරට වී සිටගෙන බණ ඇසුව එළිවෙනක දසුන් කෙළවරදී රජතුමා උතුරාන ශ්‍රද්ධාවෙන් මහත් හඳින් සාදුකාර දුන්නා. රහතන් වහන්සේ දැනගත් රජතුමාගේ සාදුකාර හඬ කතා කළ මහරජතුමනි, එන්ද කොයි වෙලාවෙද බණ හඬ ආවේ? අනේ ස්වාමීනි, ඔබ වහන්සේ පළමු ගාථාව සජ්ජායනා කරනකොට මං ආවා. මහරජේ මේ තුන් යම් රාත්‍රියේ හිතවනක් බණ ඇසීම දුෂ්කර දෙයක් නේද? නැත ස්වාමීන් වහන්සේ, මෙහෙම දුෂ්කර දෙයක් නැහැ. මේ වාගේ බුද්ධ ගුණ අසන්න ලැබෙනවා නම් එක රැයක් නෙමෙයි මුළු ජීවිතේ මුණක් මම හිතගෙන ස්වාමීනි බණ ටික අහන්නම් මට වෙහසක් දැනෙන්නේ නැහැ. මගේ හිත සමාධිගත වුණා බුදු ගුණ අහගෙන යනකොට. ස්වාමීනි, ඔබ වහන්සේ අවකාශ ගංගාව මිහිතලයට හැරෙව්වාසේ අතරක් නැර අතිශ්‍රේෂ්ඨ බුදු ගුණ ගංගාවක් දේශනා කළා නේද? ස්වාමීනි, බුදු ගුණ තවත් ඉතුරු තියෙනවද? මහරජා මා දේශනා කළ ඉතාම ස්වල්ප ප්‍රමාණයක බුද්ධ ගුණයක්. ස්වාමීනි, උපමාවක්. මහරජේ සියක් කිරියක වපසරියේ ඇති කුඹුරු යායක එක වීකරලේ ඇට ස්වල්පයි. ඉතිරි වීකරල් වල ඇට තව ප්‍රමාණයි. ඒ වගේ මා දේශු බුදු ගුණ එක වීකරලක ඇට ස්වල්පයක් වගේ. නදේශු බුදු ගුණ සියක් කිරෙහි ඉතිරි වීකරල් වල ඇට වාගේ අප්‍රමාණයි. ස්වාමීනි, තවත් උපමාවක්. මහරජ දෙගඩතලා ගලන ගංගාවකට යම් කෙනෙක් ඉදිකටු මලක් ඇල්ලුවොත් ඉදිකටු මලෙන් ඇතුල් වී පිටවී යන ජලයේ ස්වල්පයි, ඉතිරි ජලය අප්‍රමාණයි. එසේ මා දේශු බුදු ගුණ ඉදිකටු මලෙන් ඇතුල් වී පිටවී යන වතුරසේ ස්වල්ප බුදු ගුණ ප්‍රමාණයක්, නොදේශු බුදු ගුණ ඉතිරි ජලයේසේ අප්‍රමාණයි. ස්වාමීනි, තව උපමාවක්. මහරජ අහසේ පියාසර කරන පක්ෂීගොගේ පියාපතට යටවන අහස ස්වල්පයි, ඉති යහස අනන්තයි. ඒ වගේ මා දේශු බුදු ගුණ අහසේ පියාසර කරන පක්ෂියාගේ පියාපතට යටවෙන අවකාශයේ ස්වල්පයි, නොදේශු බුදු ගුණ ඉතිරි අහසසේ අනන්තයි. ස්වාමීනි, ගැලපෙන උපමාවක් කියවුනි. ස්වාමීනි, බුදු ගුණ අනන්තයි අවකාශයේ, ඒ අනන්ත බුද්ධ ගුණ සම්භාරයක් ඔබ වහන්සේ අතරක් නැර දේශනා කළා. මේ දේශනාව ප්‍රමාණ කළ නැහැ තරම් ආනිසංස ඇති දේශනාවක්. මේ දේශනාවට මට වෙන ධර්ම පූජාවක් මේ අතේ නැහැ ස්වාමීනි. මේ 300ක් වදුන් වට ප්‍රමාණය ඇති ශ්‍රී ලංකාද්වීප පොළව රාජ්‍යය මේ ධර්ම දේශනාවට මම පූජා කරනවා කියලා ලංකා රාජ්‍යයෙන් පූජා කළා. පස්සේදී මහරහතන් වහන්සේ රජතුමාට අනුශාසනා කරලා ලංකා රාජ්‍ය අපසු බාර දුන්නා. මේ වාගේ දේශනා තුලින් පැහැදිලි වෙනවා බුද්ධ ගුණ අනන්ත බව. ඒ අනන්ත බුද්ධ ගුණයන් සම්පින්දණය වී තේනවා බුදු ගුණ පාඨයක් ඉතිපිසෝ ගාථා පාඨේ නමි. බෞද්ධයන් වශයෙන් කුඩා දරුවෝ පවා මේ ගාථා පාඨය නිතර දන්නවා කියවන. හැබැයි මේ ගාථා පාඨයේ තේරුම් අභ්‍යන්තරයට බැහැලා බැලුවොත් අනන්ත ලෝක ධාතු වල පැතිරී පවත්නා තරම් අනන්ත බුද්ධ ගුණ සම්භාරය මේ ඇතුළත් වී තියෙන බව පැහැදිලි වෙනවා. මේ ගාථාවේ කියවුණානේ කල්පයක් තිස්සේ සරුවඥන් වහන්සේ නමක් වෙන කිසිවක් නොදෙසා බුදු ගුණම දේශනා කරන සියෙක් නම් කල්පයේ ගෙවි යනවා, බුදු ගුණ ගෙවි අවසන් වන්නේ නැහැ කියලා. එතකොට එතෙන් දි සඳහන් කරන්න තියෙන වැදගත් කාරණයක්. අපවැන්නෙකු එකවරක් අරහන් කියන කෙටි කාලය තුළ ආනන්ද ස්වාමීන් වහන්සේට පුළුවන් 8 වාරයක් අරහන් කියන්න. 8 වාරයක් අරහන් කියන්නේ නැත්නම් අපි ඒක වචනයක් කියනකොට ආනන්ද ස්වාමීන් වහන්සේට වචන 8ක් කියන්න පුළුවන්. ආනන්ද ස්වාමීන් වහන්සේ එක වචනයක් කියන කෙටි කාලය තුළ ලෝතුරා බුදුරජාණන් වහන්සේට පුළුවන් වචන 16ක් කතා කරන්න. එතකොට අපවැන්නේ එක වචනයක් කියන කෙටි කාලයේදී සරුවඥන් වහන්සේට පුළුවන්කම තියෙනවා වචන 128ක් කියන්නේ. 16 වරක් අට 128යිනේ. 128 වචනයක් කියන්න පුළුවන් අපි එක වචනයක් කියන්නේ කෙටි කාලය තුළ. හේතුව සරුවඥන් වහන්සේ අති දීර්ඝ කාලයක්, ඒ කියන්නේ සාරා සංඛේය කල්පලක්ෂයක්, සොලසා සංඛේය කල්පලක්ෂයක්, විෂා සංඛේය කල්පලක්ෂයක් තිස්සේ පිරු වාක් සුචරිතානුභව බලයෙන් තමන් වහන්සේට පිහිටා තිබුණා අති ශ්‍රේෂ්ඨ වූ වාක් කෞසල්‍යයක්, වචන කුසලතාවක්. උභහන්සේගේ නාභි මණ්ඩලයේ පටන් ස්වරෝච්චාරණ ඉන්ද්‍රියන් දක්වා වාත පිච්චෙන් ආගින් කිසිදු බාධාවක් නැහැ. සුවිසුද්ධයි ශ්වාස නාලේ, ස්වර නාලේ. එවැගේම ජීවහා ධාතුව දිග පුළුල් තුනේ ජීවහා ධාතුවක් නිසා ඉතාම සුවසේ දිව හසුරවන්න පුළුවන්. දෙතොල කිසි බරක් නැතුව බොහොම පහසුවෙන් දිවර කරන්ඩ වහන්ඩ තියන්න පුළුවන්. එවාගේම සිංහ රාජයුගයේ යටි හනුය වගේ හනු යුගල දෙකම, හනු යුගලයේම දෙහනුවම 12ක් චන්ද්‍රරාකා සේකාවක් වගේ කවාකාරයි. එනිසාම දන්ත පන්තියක 20ක් විශ්වාබ්දකින් සම 40ක් දන්තයන් පිහිටා තියෙනවා. අල්පනීති තුඩක් තරම්වත් සිදුරක් නැති හැටියට දන්ත පන්ති දෙක පිදී පතක් වාගේ පිහිටා තිබේ. මුතු ඇට තෙලක් වාගේ බොහොම සිනිඳු, බොහොම ප්‍රසන්න දන්තපන්. එනිසා උන්වහන්සේට වාත පිත සෙම්මාදී පරිබෝධයක් නැති නිසා, ස්වරණාලේ සවිසුද්ධ නිසා, දන්තපන්තියේ සුපස්සිත නිසා, දෙතල සුපස්සිත නිසා, දිවා ධාතුව තුනී බැවින් දිගු බැවින්, එවැගේම මුරුදු බැවිනුත් උන්වහන්සේගේ චිත්තසංතානයේහි දවන ප්‍රවෘත්ති ඇති ශීඝ්‍ර දවිනොත් අපවැන්නේකු එක වචනයක් කතා කරන්නේ කෙටි කාලය තුල වචන 128ක් දේශනා කරන්න තරම් වචී කෞසල්‍යතාවක් තියෙනවා. මෙන්න මේ විදිහේ වාක් කෞසල්‍යයක් ඇති සරුවඥන් වහන්සේට දැන් අපනම් ප්‍රයක්මාරක් බණක් කියනකොට උගුර බැරෙන්දි වෙනවා, වෙන වෙන අපහසුතා එනවා, දාඩිය දානවා. සරුවඥන් වහන්සේට කිසිවක් නැහැ. කවදාකවත් ශ්‍රී දේහේ දාඩිය බිඳුවක් ඇටෙන්නේ නැහැ. මුළු ජීවිතේම කවදාකවත් දාඩිය බිඳුවක් නැහැ. දුවිලි බිඳුවක් ශ්‍රී ශරීරයේ ඇතින් මේ තවරෙන්නේ නැහැ. එවාගෙම උන්වහන්සේගේ උර බැරන්නේ වීමක් නැහැ. උන්වහන්සේට තාම ප්‍රසන්න වූ අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයක් තිබුණා. බ්‍රහ්මස්වරය අෂ්ටාංග සමන්වාගතයි. විස්සත්ත මංජු විඤ්ඤේයෝ සවනේයෝ විසරිනෝ බින්දු ගම්බීර නින්නාගිත්තේව මට්ටංගිකෝ සරෝ කියන මෙන්න මේ අංග 8කින් යුක්ත වූ ස්වර සම්පත්තියක් බ්‍රහ්මස්වරයක් තිබුණා. බ්‍රහ්ම කියන්නේ ශ්‍රේෂ්ඨ කියන එකයි. බ්‍රහ්ම රාජයාගේද කතා කිරීමේදී බ්‍රහ්ම රාජාටද මේ වාසිතිත සෙම්මාදී බාධාවක් නිසා ඔහුගේ වචන බොහෝම සුවිසුද්ධයි. ඊට වඩා සත සහසර ගුණෙන් සරුවඥන් වහන්සේගේ වචනේ සුවිසුද්ධ දැරින් ඒ ස්වරයට කියනවා බ්‍රහ්මස්වරය කියලා. අනිකේ සරුවඥන් වහන්සේ නිකරුණේ වචනයක් ප්‍රකාශ කරන්නේ නැහෙනේ. තුන් කල්යල් බලා අසූවන්ට ලොවේ ලෝතුරාසුව සලසා දෙන වචනයක්මයි සරුවඥන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා උන්වහන්සේගේ වචන විලාසය අති විශිෂ්ටයි. විස්සත් කියන්නේ වචන හොඳට පිට වෙනවා. වචන හොඳින් පිට වෙනවා උන්වහන්සේගේ. මඤ්ඤු කියන්නේ බොහොම මිහිරි. වචන බොහොම මිහිරි. විඤ්ඤායෝ කියන්නේ අහන්නන්ට හොඳට පැහැදිලි, අහන්නන්ට හොඳට වැටෙනවා. ශ්‍රවණීයෝ කියන්නේ දේශවනට බොහොම අමාවක් වගේ මිහිරි. ශ්‍රවණීයෝ. විසරිනෝ කියන්නේ හොඳ හැටි උන්වහන්සේගේ උච්චාරණේ තියෙනවා. බින්දු කියන්නේ වචන සම්පින්දණියකුත් තියෙනවා. දැන් සමහර විට අකුරු එක අකුරක් එක තැනක තව අකුරක් එක තැනක වචන කියන්නේ හරියට ඒ වචනෙත් ගැළපෙන අකුර ඒ විදිහටම සම්පින්දනේ ලකිව. බින්දු ගම්බීර කියන්නේ හරියට අකුණු කොටන වෙලාවේ හෙන හඬක් වගේ ගම්බීර ස්වරයක් තියෙන. නින්නාදී කියන්නේ කුරවි කෙවිල්ලන්ගේ නාදේ වගේ. හිමාල වනාන්තරයේ කුරවි කෙවිල්ලන් මීපැණි වාගේ මිහිරි මී අඹ පැණි රස පානය කළා. යම්කිසි අඹ ගහක යට ආත්මයේ දෙගෙන නාදයක් කළ උඩාත්තට ගිහින් අහනවා. ඒ තරම් මේ නාදයේ පැතිරෙනවා නින්නාද සහිතයි. ඒ වාගේ සරුවඥන් වහන්සේගේ වචනේහිද නාදේ නින්නාද සහිතයි. මෙන්න මේකේ නංග අටකින් යුක්ත වූ බ්‍රහ්මස්වරයෙන් ඒ සරුවඥන් වහන්සේගේ දේශනා ස්වરૂපය පවතිනවා. උන්වහන්සේ අදිෂ්ඨාන කරවතොත් දස දහසක් සක්වලට එක හඬින්ම මේ දේශනේද සවන් දෙන්න පුළුවන් ඕන කෙනෙකුට. දැන් අර ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේදී බරණැස් නුවර සමීපයේ ඉසිපතන ආරාම මිගදායේ ඉඳගෙන දේශනා කළේ. ඒ දේශනාව දස දහසක් වලට එක හඬින් යනවා. අඩුපාඩුවක් නැතුව දැන් වෙන කිනුවගේ ශබ්දය ඈතට යනකොට ඇහෙනව අඩුයිනේ. එහෙම නැහැ. සක්වල දස දහසක් කෙලවර දක්වා එක හඬින්ම ඒ දේශනාවට සවන් දෙන්න පුළුවන් වුණ ඕනෑම කෙනෙකුට. ඒ නිසා නේද අසංකේය පිරිස ඒ තැන්වල ඉඳගෙන මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තේ. මෙන්න මේ විදිහේ දේශනා කෞශල්‍යයක් ඇති සරුවඥන් වහන්සේද මුළු කල්පේ මුළුල්ලෙම බුදු ගුණම දේශනා කරතත් බුදු ගුණ අවසන් වන්නේ නැහැ කියන එක මෙයින් පැහැදිලි. ඒ නිසා අපට වෙන කිසිවක් නැතත් බුද්ධ ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි කියලා මේක සියවර දහස්වර දස දහස්වර සිහි කරනවා නම් එයින් අපේ හිත සමාධි කරගන්න පුළුවන්. ඒක සත්‍යයක් න්‍යාවක් වශයෙන් කරන්න පුළුවන්. සර්පේ දෂ්ට කළත් බුදු ගුණ අනන්තයි කියන එක 108 වාරක් කියවනම් සත්‍යයක් විශ්ස බහැල යනවා. වශයෙන්සක් යවන නම් බුදු ගුණ අනන්තයි කියලා ඒකම කියව කියවා ඒ වශයෙන්ස මේ ඉවත් කරන්න පුළුවන්. රෝගයක් ආබාධයක් වුණත් බුදු ගුණ අනන්තයි කියන එක කියව කියවා ඒ රෝගයේ ප්‍රතිකාර කොට සුවපත් කරන්න පුළුවන්. අමනුෂ්‍යෙක් වුණත් අමනුෂ්‍යෙක් ඉස්සරහටමවත් බුදු ගුණ අනන්තයි කියන එක කියලා ඔහු පළවා හරින්න පුළුවන්. අපන්දේන සුනකේකුට උනත් බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි කියනකොට සුනකේ ආපස්සට යනවා. මේ වාගේ දිනාඩක් උපුන වෙලාවේ අකුණක් උපුන වෙලා බුදු ගුණ අනන්තයි සිහි කළා නම් ඒ අකුණ නිවාරණය වෙනවා. මේ වාගේ ගමනක් පිටත් වෙනකොට බුදු ගුණ අනන්තයි කියන එක බොහෝ වරක් ඉතින් කියවල පිටත් වෙනවා නම් මාර්ග අනතුරු නැතුව ගමන යනවා. මේ වාගේ අනන්ත අප්‍රමාණ ආනිසංස නෙලා ගන්නට මේ අනන්ත බුද්ධ ගුණ මාත්‍රේ සිහි කළ පමණින් පුළුවන් වෙනවා කියන එක මේ හේතු කාරණු සාධක සහිත අපට පැහැදිලි කරන්න පුළුවන්. දැන් ඊළඟට අපි සලකා බලමු. මේ අනන්ත බුද්ධ ගුණයන් සම්පින්දනේ වේ තේන ඉතිපිසෝ පාඨයේ තියෙනවා භගවා කියන ශ්‍රේෂ්ඨ ගුණයක්. එයි අපි මුලින්ම කියන්නේ ඉතිපිසෝ භගවා කියලානේ. මේ භගවා කියන ගුණය මුළු බුද්ධ ගුණ සම්භාරයේම සාධාරණ වචනයක්. භගවා මේ භගවා කියන ගුණය පිළිබඳව සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ ඉතාම විචිතුරු දේශනාවක් මහා නිද්දේශ පාළියේ දේශනා කළා තියෙනවා. ඒ කරුණු ටිකක් අපි මෙතෙන්දි දිරිපත් කරමු. මොකද අපට බුදුරජාණන් වහන්සේගේ පිහිට හැර අන් පිහිටක් ලෝකෙ කොහෙවත්ම නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ පිහිට යම් තාක් අපි ලබා ගන්නවා නම් බුදු ගුණ අපි දැනගෙන තියෙන්නට ඕනේ. බුදු ගුණ දන්නා දන්නා පමණට අපට සරුවඥන් වහන්සේ පිළිබඳව ගෞරවය, භක්තිය, විශ්වාසය ඒක නිසා ඒ සරුවඥන් වහන්සේගේ පිහිටෙන් අපේ දෙලව ජීුණුවක් නිවන් ගමන සුවසේ සාදා ගන්නට පුළුවන් වෙනවා. භාවනාවක් කරන යෝගාවචරයෙක් වුණත් යමන්ට යම් කිසි වැරදීමක් ආවා නම් බියක් නැති ගැනීමක් කරේ අපහසුතාවක් ආවා නම් බුදු ගුණ සීවල පමණින් ඒ ඔක්කොම දුර වෙලා මාර්ගයේ භාවනා මාර්ගයේ යථා තත්ත්වයෙන් ගමන් කරන්න පුළුවන්. පසුගිය කාලේ මීට අවුරුදු 50කට වගේ ඉස්සර දැනට කුඩුම්බිගල කියන ආරණ්‍ය සේනාසනේ දැනටත් ඒක තියෙන මහ වනාන්තරයේ යාල අභේ භූමියටයි තියෙන්නේ. බෞද්ධ නොවන අබෞද්ධ කතෝලික උපාසකේ වනාන්තරයේ වෙලා ජීවත් වුණා. එකලා සුමානිකට වඩාක් පමණ පානම කියන ගම්මානෙට ඇවිල්ලා හාල් පොල් ආදී අරගෙන යනවා. හැලෑමේ අලමුල් පලාපල නෙලාගෙන කමින් ජීවත් වෙනවා. එක දාසක් මොහොත නිින්දෙන් ගියනින් කියලා තේනවා මේ ඉතිපිසෝ ගාථා නිතර කියවන්න කියලා. ඉතිපිසෝ ගාථා ඔහු දන්නවා. නමුත් බෞද්ධයෙක් නොවන නිසා ඒක අගය කෙරුවේ නැහැ. මේක බුද්ධ ගුණයක් නෙ මොනවටද මට කියලා ඒක හිතින් භාවිතා කරේ නැතුව හිටියා. නමුත් එදාම හැන්දෑවේ එදාම හන්දෑමේ මෙතුමා පාරේ කැලෑවේ කැලෑ පාරේ යනකොට දොළ පාරකින් බහින තැන දැවැන්ත වලහෙක් හරියට ඉස්සරහට මූණට මූණ හම්බ වුණා. මෝට පැන ගන්නද්ද වලහට ආපස්සට යන්නද්ද හරියට මූණට ආවා. එක පාටමර සිහිනින් කියේ පිටිපිසෝ ගාතාව හයියෙන් කිව්වා. කියනකොට වලසා විදුලියක් මෙන් ආපස්සට පැනලා යන්න ගියා. එදා පටන් ඔහු හැම වෙලාවෙම ඉතිපිසෝ ගාථාම කියවන්න පටන් ගත්ත පමණක් නෙමෙයි ඒ හේතුවෙන් ඔහු කතෝලික ආගමත් ඇද දාලා සැබෑ බෞද්ධ උපාසකයෙක් බවට පත් වුණා. පසු කාලයක ඒ සේනාසනේ වටිනා ආරණ්‍ය සේනාසනයක් ඒ කාලේ තිය අනගාරික සාඹුගල අනගාරිකතුමා දෙන්නලා එතුමාට පැවරුවා. පසු කාලයක සාඹුගල ආනන්දසිරි නමින් එතුමා පැවිදි වෙලා හිටියානේ. අන්න ඒ වාගේ අබෞද්ධයන්ට පවා බුදු ගුණයෙන් ලැබෙන පිහිට අසීමිතයි. ඒ බුදු ගුණයෙන් ලැබිච්ච පිහිට අසීමිත බව නොයේ කතා ප්‍රවෘත්ති වලින් අපට සඳහන් කරගන්න දැනගන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධවාදී එයින් සෑහීමකටපත් වෙන අතරතේ අපි සලකා බලමු භගවා කියන ගුණෙහි තියෙන ආනිසංසය නැත්නම් අර්ථ සම්පත්තිය. අපේ යෝගාශ්‍රම සංස්ථාවේ සෑම දවසේම සන්ධ්‍යාවේ වන්දනාවක් කරද්දී මේ නවආරහාදී බුදු ගුණ ගැන විශේෂ වන්දනාවක් තියෙනවා. ඒ වන්දනාව මෙහිම ගාථාවක් අපි භාවිතා කරනවා. භාග්යවා භංගවා යුත්තෝ භගේහිච විභත්තවා භවේසු අන්ත ගමනෝ භගවා නාමතේ නමෝ. මේ ගාථාවේ තියෙනවා තේරුම් හයක්. ඒ සරුවඥන් වහන්සේ භාග්යවා භාග්‍යවන්ත බැවින් භගවානං බනසේති. භග්ගවා ක්ලේශයන් භග්න තුල බැවින් භගවානං වනසේ. භගේහි යුක්තෝ භාග්‍ය ධර්ම හයකින් යුක්ත බැවින් භගවානං වනසේති. විභක්තවා සද්ධර්මයේ බෙද බෙදා දෙසූ බැවින් භගවානං වනසේති. භක්තවා සේවනය කළ යුතු උත්තරී මනුෂ්‍ය ධර්මයන් සේවනය කළ නිසා භගවානං වනසේති. වන්ත ගමනෝ භව ගමන් අවසන් කළ බැවින් භගවානං වනසේක. මේ කරුණු හයක් තියෙනවා. භාග්‍ය සම්පන්න බැවින්ද, කෙලෙසුම් භග්න කළ බැවින්ද, භාග්‍ය ගුණ හයකින් යුක්ත බැවින්ද, ධර්මයේ බෙදා දෙසූ බැවින්ද, භජනේ කටයුතු ධර්මයන් භජනේ කළ බැවින්ද, භව ගමන වැමෑරූ බැවින්ද භගවානං වනසේක. මේ තේරුම් හය තවදුරට විස්තර වශයෙන් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කළා කියලා. භගවාති ගාදවාදි වචනමේ සම්බුද්ධානම් භගවන්තානම් අපිච භග්ගරාගෝති භගවා භග්ගදූසෝති භගවා භග්ගමෝහෝති භගවා භග්ගමානෝති භගවා භග්ගදික්ඛීති භගවා භග්ගකණ්ඨකෝති භගවා භග්ගකිලේශෝති භගවා භජි විභජි ධම්ම පටි විභජි ධම්ම රතනන්ති භගවා භවානං අන්ත කරෝති භගවා භාවිත කායෝ භාවිත සීලෝ භාවිත චිත්තෝ භාවිත පඤ්ඤෝති භගවා භාගීවා භජි භාගීවා භගවා භජීවා භගවා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි අප්පසද්ධානි අප්පනිග්ගෝසානි විදනවාසානි මනුස්සරාසෙය්‍යකානි පරිසන්නාන සාරුප්පානීති භගවා භාගීවා භගවා චීවර පින්ද පාත සේනාසන ගිලාන පච්චය දේසජ්ජ පරික්ඛානන්ති භගවා භාගීවා භගවා අත්තරසස ධම්ම රසස විමුති රසස ආදි සීලස ආදි චිත්තස ආදි පඤ්ඤායාති භගවා භාගීවා භගවා චතුන්නං ඥානනං චතුන්නං අප්පමඤ්ඤානං චතුන්නං අරූප සමාපත්තීනන්ති භගවා භාගීවා භගවා අට්ඨන්නං විමුක්ඛානං අට්ඨන්නං අභිභායතනානං නවන්නං අනුකුබ්බ විහාර සමාපත්තීනන්ති භගවා භාගීවා භගවා දසන්නං සංඥා භාවනානං දසන්නං කසින සමාපත්තීනං අසුභ සමාපත්තියා ආනාපාන සති සමාධිස්සාති භගවා භාගීවා භගවා චතුන්නං සතිපට්ඨානං චතුන්නං සම්මප්පදානං චතුන්නං විද්ධිපාදානං පංචන්නං ඉන්ද්‍රියානං පංචන්නං බලානං සත්තන්නං බොජ්ජංගානං අරියස්ස අට්ඨංගිකස්ස මග්ගාති භගවා භාගීවා භගවා දසන්නං තථාගත බලානං චතුන්නං වේසාරජ්ජානං චතුන්නං පටිසම්විදානං චන්නං බුද්ධ ධම්මානං චන්නං අභිඤ්ඤානන්ති භගවා භගවා තේනේ සම්නාමං මාතරා කතන්න පිතරා කතන්න භාතරා කතන්න භගිනියා කතන්න ඥාලිසාලෝ හිතේ කතන්න මිත්තා මච්චේ කතන්න සමන බ්‍රාහ්මණී කතන්න දේවතායි කතං විමුක්ඛන්තික මේතං බුද්ධානම් භගවන්තානම් බෝධියා මූලේ ආසබ්බඤ්ඤිත ඥානස්ස පටිලාභා සච්චිකා පඤ්ඤත්ති යදිදං භගවාති. මේ දීර්ඝ වර්ණාවක් දීර්ඝ දේශනාවක් නව කටපාඩම් කරගන්න තනම් වටිනාම බුද්ධ ගුණ සම්භාර මානිද්දේශ පාළියේ මේක තියෙනවා. මේක තේරුම මෙහිමයි. භගවාති ගාරවාදී වචනමේතම් බුද්ධානම් භගවන්තාන. භගවා කියන්නේ සරුවක්නේ බුදුරජාණන් වහන්සේලාට ගෞරව නාමයක්. මේ භගවා කියන වචනේ ගෞරව නාමයක්. අපිච භග්ගරාගෝති භගවා. එසේ නැතත් සරුවක් යන් වහන්සේ කෙලෙස් මේ රාගේ භක්න කළ බැරි බින්ද බැරි භගවානං වනසේ. භග්ග දෝසෝති භගවා. දේශය බින්ද බැරි භගවානං වනසේ. භග්ග මෝහෝති භගවා. මෝහය බිඳලූ බැරින් භගවානං වනසේ. භග්ග මානෝති භගවා. මාන්නේ බිඳලූ බැරින් භගවානං වනසේ. භග්ග දිට්ඨීති භගවා. දිට්ඨිය මිත්‍යා දෘෂ්ටියේ බිඳලූ බැරින් භගවානං වනසේ. භග්ග කණ්ඨකෝති භගවා. කෙලෙස් කටු බිඳලූ බැරින් භගවානං වනසේ. භග්ග කිලේශෝති භගවා. 1500ක් ක්ලේශයන් බිඳලූ බැරින්ද භගවානං වනසේ. භගි විභජි පාටි විභජි ධම්මරතනන්ති භගවා. ධර්ම රත්නයේ භජනේ කළා විභජනේ කළා හාත්පසින් බෙද බෙදා දෙසූ බැවින්ද භගවානං වනසේ. භවානං අන්ත කරෝති භගවා. කාම භව රූප භව අරූප භව ආදී සියලු භවයන් කෙලවර කළ බැවින්ද භගවානං වනසේ. භාවිත කායෝ භාවිත සීලෝ භාවිත චිත්තෝ භාවිත පඤ්ඤෝති භගවා. කාය භාවනාවක් සීල භාවනාවක් චිත්ත භාවනාවක් ප්‍රඥා භාවනාවක් ලැබූ බැවින්ද භගවානං වනසේ. භජීවා භගවා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි අප්පසද්ධානි අප්පනිග්ගෝසානි විජන වාතානි මනුෂ්‍යරා සේයකානි පටිසල්ලාන සාරූප්පානකි භගවා. ඒ කියන්නේ ආරණ්‍ය සේනාසන ප්‍රාන්ත සේනාසන මනුෂ්‍යයන්ගේ හඬක් නැති මනුෂ්‍යයන්ගේ හැසිරීමක් නැති මනුෂ්‍යයන්ගේ කතාබහක් ආශ්‍රයක් නැති නිශ්ශබ්දතාවෙන් පිරිපුන් වුණා වූ සමථීපාසනා භාවනා වඩන්නේ සුදුසු වූ ධ්‍යාන අභිඥා වඩන්නේ සුදුසු වූ මාර්ගඵල ලබන්නේ සුදුසු වූ ප්‍රාන්ත සේනාසන විවේක සේනාසන භජනය කළ නිසාද භගවානං වනසේක. භාගීවා භගවා කීවර පින්ද පාත සේනාසන ගිලාන පච්චේ දේසජ්ජ පරිඛාරානංති භගවා. චීවරද ප්‍රණීත ප්‍රණීත චීවර ප්‍රණීත ප්‍රණීත පින්දපාත ප්‍රණීත ප්‍රණීත සේනාසන ප්‍රණීත ප්‍රණීත ගිලානප්‍රත්‍ය දේසංජ පරිස්කාරයන් ලබන්ද භාග්‍යවන්ත බැවින්ද භගවානං වනසේක. භාගීවා භගවා අත්තරසස්ස ධම්මරසස්ස විමුක්ති රසස්ස අදිශීලස්ස අදිචිත්තස්ස අදිපඤ්ඤායාති භගවා. ඒ සරුවඥන් වහන්සේ අර්ථ රසයේ ලාභී බැවින්ද ධර්ම රසයේ ලාභී බැවින්ද විමුක්ති රසයේ ලාභී බැවින්ද අදි චිත්ත ලාභී බැවින්ද එවාගෙම අදි සීල ලාභී බැවින්ද අදි චිත්ත ලාභී බැවින්ද අදි ප්‍රඥා ලාභී බැවින්ද භගවානං වනසේක. භාගීවා භගවා චතුන්නං ඥානානං චතුන්නං අප්පමඤ්ඤානං චතුන්නං අරූප සමාපත්තීනන්ති භගවා. මේ සරුවඥන් වහන්සේ රූපාවචර ඥාන සතර ලැබූ බැවින්ද බ්‍රහ්ම විහාර ධ්‍යාන සතර ලැබූ බැවින්ද අරූප සමාපatti සතර ලැබූ බැවින්ද භගවානං වනසේක. භාගීවා භගවා අට්ඨන්නං විමුක්ඛානං අට්ඨන්නං අභිභායතනානං නවන්නං අනුකුබ්බ විහාර සමාපත්තීනන්ති භගවා. අෂ්ඨ විමෝක්ෂ කියන ධ්‍යානලාභී බැවින්ද අෂ්ඨ අභිභායතන කියන ධ්‍යානලාභී බැවින්ද නව අනුපූර විහාර සමාපatti කියන ධ්‍යාන සමාපත්තිලාභී බැවින්ද භගවානං වනසේක. භාගීවා භගවා දසන්නං සංඥා භාවනානං දසන්නං කසින සමාපත්තේනං ආනාපාන සති සමාධිස්ස අසුභ සමාපත්තියාති භගවා. දස සංඥා භාවනාලාභී බැවින්ද භගවානං වනසේක. දස කසින සමාපත්තිලාභී බැවින්ද භගවානං වනසේක. දස අසුභ සමාපත්තිලාභී බැවින්ද භගවානං වනසේක. ආනාපාන සති සමාධිලාභී බැවින්ද භගවානං වනසේක. භාගීවා භගවා චතුන්නං සතිපට්ඨානං සතර සතිපට්ඨානලාභී බැවින්ද භගවානං වනසේක. චතුන්නං සම්මප්පදානං සතර සම්්‍යප්පදානලාභී බැවින්ද භගවානං වනසේක. චතුන්නං ඉද්ධිපාදානං සතරක් වූ ඉද්ධිපාදයන්ලාභී බැවින්ද භගවානං වනසේක. පංචන්නං ඉන්ද්‍රියානං පංච ඉන්ද්‍රිය ධර්මයන් ලාභී බැවින්ද භගවානං වනසේක. පංචන්නම් බලානම් පංච බල ධර්මයන් ලාභී බැවින්ද භගවානං වනසේක. සත්තන්නම් බොජ්ජංගානම් සත්ත බොජ්ජංගලාභී බැවින්ද භගවානං වෙනසීක. අරිය අස අට්ඨාංගිකස්ස මග්ගස්සාති භගවා ආර්ය අෂ්ඨාංගික මාර්ගලාභී බැවින්ද භගවානං වෙනසීක. භාගීවා භගවා දසන්නං තථාගත බල ඥානානං තථාගත ඥාන බල 10ක් ලාභී බැවින්ද භගවානං වෙනසීක. සතුන්නං වේසාරජ්ජානං විශාරද ඥාන 4ක් ලාභී බැවින්ද භගවානං වෙනසීක. සතුන්නම් පටිසම්භිදානම් ප්‍රතිසම්භිදා ඥාන 4 ලාභී බැවින්ද භගවානං වෙනසීක. සන්නම් බුද්ධ ධම්මානම් බුද්ධ ධර්ම 6ක් ලාභී බැවින්ද භගවානං වෙනසීක. සන්නම් අභිඥානම් අභිඥා 6ක් ලාභී බැවින්ද භගවානං වෙනසීක. භගවාති නේතං නාමං මාතරා කතං භගවාති නමේ නම මහා මායා මෞබිසුන් වාසේ තබූ නමක් නොව නැ පිතරාකතං සුදවුන් මහරජතුමානම් තබූ නමක් නොව නැ භාතරාකතං නන්ද ආනන්දාදී සහෝදර කෙනෙක් තබූ නමක් නොව නැ භගිනියාකතං රූපනන්දා ජනපද කල්යාණියාදී සහෝදරී කෙනෙක් තබූ නමක් නොව නැ ඥාති සාලෝහිතේකතං මෞපස ඥාතීන් විසින් පියකස ඥාතීන් විසින් තබූ නමක් නොව න මිත්තා මච්චේ කතං හිත මිතුරන් තබූ නමක් නොව න සමන බ්‍රාහ්මණේ කතං ශ්‍රමණ බ්‍රාහ්මණයන් තබූ නමක් නොව න දේවතාය කතං දෙවියන් බ්‍රහ්මයන් නාග සුපර්ණාදීන් තබූ නමක් නොව විමුක්ඛන්තික මේතම් බුද්ධානම් භගවන්තානම් බෝධ්‍යාමූලේ සහ සම්බන්විත ඥානස පටිලාභා සත්‍තිකා කඤ්ඤති සරුවක්ඥන් මහන්සේ බෝමැලාරා වැඩ ඉඳගෙන සපරිවාර මාර පරාජය කොට යම් අලුයම් කාලයකදී දසදහසක්වල කම්පා වෙද්දී සතර මඟ ඵලපිලිවෙලින් ගොස් අරිහත් මලක්කේ අරිහත් ඵලයටපත් වූසේක් නම් ඒ විමෝක් ශාන්තකේන අරිහත් ඵලයටපත් වෙනකොටම මේ උතුම් භගවා කියන ගුණාමී පිහිටියා කියන එකයි මේ ගාථාවේ සූත්‍ර පාඨයේ තේරුම. දැන් මේ කරුණ රාශියෙන් අපට පැහැදිලි වෙනවා භගවා කියන මේ අකුරු තුනේ මොන තරම් ගැඹුරු තේරුම් පෙළක් තියෙනවද? මේ වගේ තමයි එක එක ගුණයක් අරහන් ගුණේ ගත්තත් එහෙම සම්මා සම්බුද්ධෝ ගුණේ ගත්තත් එහෙම නව මහා ගුණේ එක එකක් ගුණයක් පාසා බැලුවාම අර්ථ රසයෙන් ධර්ම රසයෙන් ගැඹීරත්වයට පත් වී තියෙනවා බුද්ධ ගුණ. මේවා අපි එකින් එකට වටහා ගන්නවා නම් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ කොයි විදිහේ ශාස්ත්‍රුන් වහන්සේ නමකටද කියලා බලවත් ප්‍රසාදයක් වෙනවා. අවීචේ පතම් භවග්‍රේ දක්වා පිටේ දරා ගන්නට ඕනේ. ගමනක් යන්නේ පිටත් වෙන්න ඉස්සර අපි බුදු වුණාවර්ජනා කළ ගමන පිටත් වෙන්නට ඕනේ. බුදේ අවදි වෙනකොටම වෙන කිසිවක් නෙමෙයි බුද්ධ ගුණාවර්ජනා කරගෙන හිටිය අවදි වෙන්නට ඕනේ. නිදා ගන්නකොට වෙන කිසිවක් නෙමෙයි බුද්ධ ගුණාවර්ජනා කරගෙන නිදා ගන්නට ඕනේ. වැඩක් පටන් ගන්නකොට මේ කිසියක දේවට වඩා ඵලමින් බුද්ධ ගුණ වර්ධනය කරලා ඒ වැඩ පටන් ගන්නට ඕනේ. මේ විදිහට සමන්ගේ මුළු දවසේ සෑම කටයුත්තකදීම යටක් කිරිසෙන් බත් පිඩක් අනුභව කරනකොට බුදු ගුණ සිහි කරගෙන බත් පිඩ අනුභව කරන්න ඕනේ. වතුර ටිකක් පැම්පහසුනෙකට බුදු ගුණ සිහි කරගෙන පැම්පහසු වෙන්න ඕනේ. මේ වාගේ දවස පුරා සෑම කටයුත්තකදීම අපට බුදු ගුණ සිහි කරගෙන බුදු ගුණ සිහියෙන් කටයුතු කරන් ලැබෙනවා නම් අපේ හෘදේ සංතානයේහි ලෝතුර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා හා සමානව අපට දැනෙන්න පුළුවන්. එවාගේ මේ බුදු ගුණ ආවර්ජනා කරගෙන කටයුතු කරන්නාගේ සංතානයේහි හැම විටම බිය තැතිගැනීම් සංසිදෙනවා. ප්‍රීති සෝමනස්ස බහුල වෙනවා. හැම විටම ප්‍රීතියෙන් සොම්නසින් ඉන්න කෙනෙක් වෙනවා. දුක් දුම්නස් ඉවසන්නේක් බාටපත් වෙනවා. විය සැතගෙනින් නැති කෙනෙක් වාගේ දුක්ඛොන්නස් නැති කෙනෙක් හා ඉවසන සමත් කෙනෙක් බවටපත් වෙනවා. එවාගෙම තමන්ගේ සිතේ හරියට සරුවක්නේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ ධාතු කරඬුවක් වාගේ තමන්ගේ సంతානය පූජනීයත්වයටපත් වෙනවා. එවාගෙම මොනවා හරි පාපයක් කරන්න කරුණක් ඉදිරිපත් වුණා නම් මෙන්න බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ඉන්නා වගේ හිතට මැලී පෙනී ගිහින් ඒ පාපෙන් වළහිනවා. සමාහට බුදුබා පතන්ද පවා හිත නැමිනවා. එවාගෙම භාවනා වඩන්න ගියා නම් ඉතාම සාර්ථකව භාවනා කරගන්න පුළුවන් වෙනවා. සීලයක් රකින්න ගියත් ඉතාම සාර්ථකව සීලය රකගන්න පුළුවන් වෙනවා. බුදු ගුණ වර්ජනා කරමින් ගොවිතැනක් කළා නම් ශස්ත්‍රීක අශ්වන්නක් නෙලා ගන්න පුළුවන් වෙනවා. කුඩා දරුවන් අදින දෙමව්පියෝ බුදු ගුණ වර්ජනා කරමින් දරුවන්ගේ වත් පිළිවෙත් කරනවා නම් ඒ දරුවෝ නිරෝගී බවට පත් වෙලා යහතින් ජීවත් වෙනවා. මේ වාගේ හැම කටයුත්තකදීම අපි බුදුගුණ ඉස්සරහට ගන්නට ඕනේ. මේ බුදුගුණ භාවනාව ඊටාම වැදගත් නේ. දැන් මේ එක ගුණයක් අරගෙන ඒ ගුණයම නැවත සිය දහස්වර සිහි කර කර සිහි කර කර හිටියක් එම් බුදුගුණ භාවනාවක් වැඩෙනවා. ඉන්නතුන් අහලා තියෙනවා නේද? අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ ඉන්න දිනේ වේළුවනාරාමයේ සිද්ධියක්. ඒ කියන්නේ වේළුවනාරාමයේ බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ වැඩ ඉන්න කාලයේ විහාරස්ථාන 18ක් ඒ රජගහනුවර සමීපයේ ඇති වුණා. භික්ෂුන් වහන්සේලා දහස් ගණන් වැඩ සිටියා. එක්තරා වීථියක සෙල්ලම් කරන වයසේ දරු දෙන්නේ එක දරුවෙක් බෞද්ධයෙක්, එක දරුවෙක් අබෞද්ධයෙක්. මේ දරු දෙන්නා සෙල්ලමට කැට ගන්න ක්‍රීඩා පුරුදු කරගෙන හිටියා. ඉතින් මේ දෙන්නා විනෝදෙන් කැට ගන්න වෙලාවේ, කැට ක්‍රීඩා කරන වෙලාවේ බෞද්ධ ළමයා නිතරම නමෝ බුද්ධස්සය කියලා කැටේ වීසි කරා. හැම වෙලාවෙම මේ දරුවා දිනනවා. අනිත් දරුවා කියන්නේ නමෝ අරහන්තාන. එයාට අදහන්නේ නිගණ්ඨනාත පුත්‍රයන් වැනි රහත් කෙනෙක් නේ. නමෝ අරහන්තාන කියලා කැටේ වීසි ගොඬ පරදේ. පසුමේ අබෞද්ධ ළමයා හිතුවා මාත් මේක පාඩම් කරගන්න ඕනේ කියලා නමෝ බුද්දස්ස කියන එකෙන්ම කැටේදිසි කරනවා. දැන් දෙන්නටම සමානව ජය පරාජය ලැබෙනවා. මේ අබෞද්ධ ළමයා හරියම දුප්පත්. එයා දරුවාගේ දෙමව්පියෝ ජීවත් වෙන්නේ දරුවෙකුනලා. ඉතින් මේ දරුවයි පියයි කරත් බැඳගෙන ගියා නගරෙන් පිටට සොහොන් පිටණියත් පහු කරගෙන කැලෑමේ දර කපාගෙන ඉඳ. ඉතින් උදේ ගියපු ගමන කරකුන් දෙන්න කෑමට ලිහලා දාලා දර කැපලා කරත්තෙට පැටියෙ. ඉතින් හැන්දෑ වෙනකම් මේ වැඩේ කළා. හවස කරත්ත බැඳගෙන ඉඳිටින් ගොනුන් දෙන්න හොයාගන්න එපාය. ඒ දරුවාට කිව්වා මං එනකම් කරත්ත ළඟ ඉඳ දරුව මම ගොනුන් දෙන්න හොයාගෙන එන්නම් කියලා අඩිපාරදී ගියා. වෙනත් ගවයන් එක මේ ගොනුන් දෙන්න නගරෙටම ගිහිල්ලා. ඉතින් අඩිපාරදී ගිහිල්ලා ගිහිල්ලා බලාන ගොනුන් දෙන්න හොයාගෙන එන්න හදනකොට මෙන්න නගර ද්වාරය වහලා දැන් පිට වෙන්න බෑ නගරෙට කොටු වුණා. දරුවා අතර මං වුණා අර සොහොන් පිටණියේ සමීපේ වනාන්තරේ. ඉතින් දැන් හන්දෑ වේගණ යනකොට මේ දරුවාට බඩගින්නයි පිපාසයි භීතියයි ඔක්කොම. ඇඳිලි වැටියගෙන උන්ට කියන්න කරන්න දෙයක් නැහැ. එහෙන්ද තේන කෙනෙක් නැහැ. අර කරත්තේ යටට වී නිදාගත්ත ගෝණියට යට මේ ගෝණිය තියෙනවානේ කරත්තයාට බඩ දාගන්න. මේකට වෙලා වකුට වෙලා නිදාගත්තා. හැබැයි සීතලයි මෙහෙන් බයයි ඉඳහිට නිින්දත් යනවා ඉතීත අවදිත් වෙනවා නිකම් භීතියෙන් හිටියා. ඉතින් පියාට ගෙදර නිින්දක් නැහැ. ඇයි දරුවා අනාකයිනි දැන් මේ මහා සොහොන් පිටණියක් සමීපේ මොන අනතුරු වෙයි දන්නේ නැහැ. නපුරු සතුන් ඉන්නවා නපුරු අමනුෂ්‍යෝ ඉන්නවා. ඒ මිනිසයා ගෙදරට කොටු වෙලා එළි වෙනකන් අවදියෙන් දුකෙන් හිටියා. ඔය අතරේ රාත්‍රී මැදියම් කාලේ ගොදුරු සයාගනාව අමනුෂ්‍යව දෙන්නේ එයින් එක අමනුෂ්‍යෙක් සම්මාදිටිකයි පස්පව් කරන්නේ නැහැ. එක අමනුෂ්‍යෙක් මිත්‍යා දෘෂ්ටිකයි නපුරුයි. මේ නපුරු මිත්‍යා දෘෂ්ටි අමනුෂ්‍යයා අර අනිත් එක්කෙනාට කිව්ව අදනම් රස්නේ පිටින් ගොදුරක් තියෙනවා. ඌ එහෙම අල්ලන්න යන්නේ හිම්පා. ඒ දරුවා සමාත බුදුගුණ දන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා කවදාකවත් අත තියන්න එපා එන්න එන්න අපි වෙන ගොදුරක් හොයාගන්න යන් කියලා අඳගාගෙන ගියා. නමුත් මේ බෞද්ධ අමනුෂ්‍යයාට නොපෙනෙන්ද අර අබෞද්ධ නපුරු දුර්දාන්ත අමනුෂ්‍යයාගෙන් දරුවාගේ කකුල ඇල්ලුවා. ඉතින් අඩනින්දවා ගිහිතේ මේ දරුව එක පාටම අර සෙල්ලමට පුරුදු කරපු නම බුද්දස්ස කියන වචන කිව්වා. ඒක එකතරාන්නේ බොහෝ වාරයක් කියෙන්නේ නැති. නම බුද්දස්ස නම බුද්දස්ස කියලා බයෙන් ඉන්නේ. මේ කියනකොටම බුද්ධ කෙනෙකුගේ මේ වචනේ නිසා අමනුෂ්‍යයා තිගැස්සීලා වීසි වෙලා බියටපත් වෙලා දඟල් මේ වෙවුලන්න ගත්තා. මේක දැක්ක අනිත් එක. දැකලා කිව්වා මේ නිසා තමයි මම අල්ලන් දෙපා කිව්වේ මේ දරුවා බුදු ගුණ දන්න දරුවේ. දැන් ඉතින් මේ වරදට දඬුවම් විඳින්න ඕනේ. නැත්නම් වෛශ්‍රණ දිව රාජයාගෙන් නෝරදවාම දඬුවම් තමුන්ද ලැබෙනවා. නිසා වහාම මේ දරුවා රැක ගන්නට ඕනේ. මේ දරුවා ආරක්ෂා සැලසන්න ඕනේ කියලා දෙන්නම මෞපිය වේසෙන් නැවී පෙනී ගියා. මෞපිය වේසෙන් ඉස්සරහට ආවා. දැන් ඉතින් දරුවාගේ බයක් නෑ අම්මා තාත්තාවනි. ඉතින් අර වරද කරපු අමනුෂ්‍යයාට කිව්වා ගිහින් රජුරුවන්ගේ රජුරුවන් මේ වඩන හන්තලියෙතම රාජභෝජන ගේන්න කියලා. කෑම. ඉතින් අමනුෂ්‍යයාට අහසින් යන්න පුළුවන්නේ. රජුරුවන්ගේ රාත්‍රියේහි ඉතිරි ආහාර තිබුණා ඒ රන් තලියේ රාජභෝජන බෙදාගෙන ගෙනල්ලා මේ දරුවාට කැවුවා මව්පියන්ගේ හැටියට. ඉතින් මේ දරුවා ආහාර ගත්තා, ආහාර නිදාගත්තා. එලි වෙනකම් මේ යමනුෂ්‍යෝ දෙන්නා ගියේ නෑ වෙන උවදුරක් නොවෙනු පිණිස ආරක්ෂා කරගන්න. හැබැයි මේ රන් තලියේ පිටපැත්තේ අකුරු පෙළක් ලිව්වා මේ සිද්ධිය රජුරවන්න පෙනේවා කියලා. උදේ එළිය වැටෙනකම් මේ දෙන්න ඉඳලා නතුරු දහන් වෙලා ගියා. එළිය වැටෙනම් පස්සේ දරුවාට බයක් නැහෙනි. ඔය අතරේ තින් නගරද්වාරේ අරිණකම් ගේට්ටුව ළඟට මෙලා හිටියේ පියතුමා. තොර අරපු ගමන් ඉතින් ගොනුන් දෙන්නත් අරගෙන ආවා මේ කරත් කිනතන සොයාගෙන. හැබැයි සැකෙන් බයෙන් දරුවාට මොනවා වෙලා ඇද්දෝ කියලා. නමුත් මෙන්න තාත්තා එනකොට පුතා ඉස්සරහට ඇවිල්ලා hina වෙලා පිළිගත්. ඉතින් මේ පියාට පුදුම තනසෙල්ලා. එයා කොහොමද දරුවා ඊයේ රාත්‍රියේ නිදාගත්තද? මොකුත් බයක් හිම නැද්ද? ඇයි තාත්තා යාමයි මට හැලේ කෑම දුන්නනේ? මං දන්නේ එච්චරයි. සමුද්‍ර නිදාගත්තා. ඉතින් මේක කතා කර කර එහෙකොට මෙන්න රජගෙදර රන්තලිය හොයනවා. රජුරන් උදේ මේ වගේ රන්තලිය නැතු. රාජපුරුෂෝ නානා දිසා භාගයන් යවිදයිද සොයනවා. ඉතින් මේ කරත්තේන මාර්ගයේ යන රාජපුරුෂයාට පෙනුණා කරත්තේ උඩ මේ රන්තලියක් දිලිසි දිලිසි තියෙන. දැලුවම රජුරන්ගේ රන්තලිය. ඉතින් කරත්තයත් එක්කම මේ පියායි පුතේ දෙන්න රජවාසයට කඳවාගෙන ආවා. රජුරන්ට රන්තලිය දුන්නාම සැබවින්ම අර පිටපැත්තේ ලියලා තිබුණු අකුරු පෙළ හරියට පැහැදිලිව පෙනුණා. මේ රාත්‍රී කාලේ අමනුෂ්‍යයන් දෙන්නෙකු විසින් මේ කුඩා දරුවාට අහසින් ඇවිල්ලා මේ රාජභෝජනත් අරගෙන රන්තලියෙන් කෑම දුන්නා. ඒ දරුවාගේ වරදක් නෙමෙයි, මේක අමනුෂ්‍යයන් කරපු වැඩක් කියන එක ඒක ලියලා තිබුණා. ඒක කියලා තිබුණා මේ බුදුගුණ කියම නිසායි මේ සිද්ධිය වුණේ කියලා. පස්සේ රජුරෝ මේ දෙන්නට බොහෝම සැලකිල්ලෙන් කෑම බීම සංග්‍රහ කරලා දෙන්නම එක්කාසු කරගෙන ගියා වේලවන ආරාමයේ. ගිහින් බුදුරජාණන් වහන්සේට වැඳලා මේ ප්‍රවෘත්ති කිව්වා. අසාසිතියා ස්වාමීනි, සොහොම් පිටෙනීකාරී, මහවණේකාරී, ඕනෑම තැනක සැපසේ නිදන්ද, සැපසේ අවදි වෙන්ද මේ බුදුගුණ තරම් වෙනත් දේවල් කියනවාද? එතකොට සරුවඥන් වහන්සේ කරුණු හයක් දේශනා කළා. එයින් පළමුවෙන්නේ බුද්ධ ගුණ. සුප්පබුද්ධං පබුඤ්ජಂತಿ සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තෝ ච නිච්ඡං බුද්ධගතා සති. යම් බෞද්ධෙක් සෑදාවල් නිතර බුදුගුණ සිහි කරනවා නම් ඒ බෞද්ධයා සැපෙන් නිදෙනවා, සැපෙන් අවදි වෙනවා කියන එක ගාථාවෙන් දේශනා කළා. ඔය වගේ ගාථා හයක් සුප්පබුද්ධං පබුද්ධಂತಿ සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තෝ ච නිච්ඡං ධම්මගතා සති. යම් බෞද්ධේ පෑදාවල් දෙකේ නිතර ධර්ම ගුණ සිහි කරනවා නම් ඒතනත්තාද සැපසේ නිදා, සැපසේ අවදි වෙනවා. සුප්පබුද්ධං පබුද්ධಂತಿ සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තෝ ච නිච්ඡං සංඝගතා සති. යම් බෞද්ධයෙක් නිතර පෑදාවල් දෙකේ සංඝ ගුණ සිහි කරනවා නම් හේතනත්තාද සුවසේ නිදා, සුවසේ අවදි වෙනවා. සුප්පබුද්ධං පබුද්ධಂತಿ සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තෝ ච නිච්ඡං කායගතා සති. යම් බෞද්ධයෙකුට රැඳවල් දෙකේ කායගත සතිය නිතර භාවිතා වෙනවා නම් හේතනත්තෝද සැපසේ නිදා, සැපසේ අවදි වේ. සුප්පබුද්ධං පබුද්ධಂತಿ සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තෝ ච අහිංසාය රතෝ මනෝ. යම් බෞද්ධයෝගේ సంతානයේ නිතර කරුණාව භාවනා වශයෙන් පුරුදු වෙනවා නම්, කරුණා භාවනා පුරුදු කරනවා නම් ඒ තැනත්තාද සැපසේ නිදා, සැපසේ අවදි වෙන. සුප්පබුද්ධං පබුද්ධಂತಿ සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තෝ ච නිභාවනාය රතෝ මනෝ. යම් බෞද්ධ යෝගයේ సంతානේ මෛත්‍රී භාවනාව නිතර පිහිටා තිබෙනවා නම් හේතනත්තාද සැපසේ නිදා, සැපසේ අවදිය. මේ ගාථා හයෙන් දේශනාවක් කරත්වා. මේ දේශනාව සානේදී බෞද්ධයන් වූ මේ පියයි පුතයි දෙන්නාම සෝවාන් මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. පසු දවසක මේ කුඩා දරුවා බුදුසසුනේ පැවිදි වුණා, සීල කෙලෙස් නැසා අරිහත්ත්වයට පත් වුණා. උන්වහන්සේගේ හඳුන්වන්නේ නම භූතපාල ඉෂ්ඨවරයන් වහන්සේ. භූතපාල රහතන් වහන්සේ. මේකයි නම. ඉතින් මේ වාගේ ප්‍රවෘත්ති වලින් අපට පැහැදිලි වෙනවා බෞද්ධයන් වශයෙන් අපට කොච්චර බුදුගුණ තුලින් වැඩ ගන්න පුළුවන්ද කියන එක. එනිසා අපට බියක් ඇති ගැනීමක් නූපදින්න අතුරු අන්තරා වලකින්න සතුරු උපද්දරෝ වලකින්න ගහ දෝෂ අපල උපද්දරෝ වලක්වා ගන්න එවාගෙම තමා සිතුව පැතු යහපත් කටයුතු සඵල කර ගන්නට බුද්ධ ගුණ තරම් ඖෂධයක් බුද්ධ ගුණ තරම් ආරක්ෂාවක් බුද්ධ ගුණ තරම් මන්ත්‍රයක් බුද්ධ ගුණ තරම් ශාන්තියක් වෙන්නේ නැහැ කියන එක මේ දේශනාව පිළින් පැහැදිලි වෙනවා. ශාතු බොහොම කරුණාවෙන් මතක් කරනවා අපේ මේ පින්වත් සෑම දෙනාට පබන තිවරක් ගානේම බුදු ගුණ ආවර්ජනා කරන්න පුරුදු වෙත්වා කියන මේ ආරාධනය. එදා සරුවඥන් වහන්සේ මේ දේශනේ පැවැත්වුවා. එතකොට එදා ඒ මෞපියයි පුතේ දෙන්නාටින් මඟඵල නිවන් ලබාගත් කාර්යපුත්‍ර මහරහතන් වහන්සේ අර විස්තර විවරණ දේශනේ පැවැත්වුවා. දැන් මේ පද එකක් එකක් ගානේ විස්තර කරනවා නම් හිතෝදේ ඉලවෙනකම් කියන්න කරුණු තියෙනවා. ඒ තරම් කාලයක් අපි ගන්නේ නෑ මේ කෙටිම මතක් කෙලේ. භගවා කියන ගුණමාත්‍රයේ මොනතරම් ගැඹීර අර්ථ සම්භාරයක් සම්පින්දෙන්නේ වේ කියනවාද කියන එක තේරුම් ගන්නයි. එනිසා එදා සරුවඥන් වහන්සේ දෙසූ මේ බුදු ගුණ යම් කෙනෙක් නිතර නිතර භාවිතා කරනවා නම් ඉස්සර වෙලා කෙරෙන්නේ බුදු ගුණ අරමුණේ සිත පහදිනවා. සිත පහදිනකොට චිත්ත ඡායසිකයන් දෙකම පහදිනවා. චිත්ත ඡායසිකයන් දෙක පහදිනකොට චිත්ත ඡායසිකයන් පිහිටා තිබෙන 15 වන හෘද වස්තු රූපය පිරිසුදු වෙනවා. පහදිනවා. පුරුදවස්තු රූපේ ප්‍රසන්න වෙනකොට ලේ ධාතුව පිරිසුදු වෙනවා. ලේ ධාතුව පිරිසුදු වෙනකොට සකල ශරීරයේම ලේ පැතිරී යාමින් පිරිසුදු ලේ පැතිරී යාමින් රෝගාබාධ සුව වී ශරීරයේ වර්ණයේ පැහැපත් වෙනවා. නිරෝගී රූප කලාප පහළ වීම නිසා ආයුෂ වැඩි වෙනවා. ශරීර වර්ණයේ වැඩි වෙනවා. ශරීර සැපේ වැඩි වෙනවා. කාය බලය වැඩි වෙනවා. ප්‍රඥා බලය වැඩි වෙනවා. එපමණක් නෙමෙයි ඒ නිසාම සිත පිරිසුදු වීම නිසා කාය නිරෝගී නිසා සැපෙන් නිදෙනවා සැපෙන් අවදි වෙනවා නපුරු සීන නොපෙනී යනවා දෙවියන්ගේ ප්‍රසාද ලැබෙනවා මිනිස්යන්ගේ ප්‍රසාද ලැබෙනවා දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා එවාගෙම ශරීර වර්ණේ මුහුණේ වර්ණේ පැහැපත් වෙනවා වසවිස අවියාවද ගිනි මේ විපත්ති වලකිනවා හිතේ සමාධි ශක්තිය වැඩි වෙනවා මරණ ආසන්න මොහොතේ මන සිහිනුමින් යුක්ත වෙනවා ආයු කෙලවරේ කාන්තේ සුගති ලෝකයේ උත්පත්ති ලැබනවා බුදු ගුණ වැඩුව කෙනෙක් කවදාකවත් පිට සක්වලේ උපදින්නේ නැතුව මේ මංගල සක්වලේම උපදිනවා පාරමී පුරා ගන්න බුදු ගුණ වැඩුව කෙනෙක් සසර ගමනේදී නිවන් දකිනතුරු කවදාකවත් මිසදුතු කුලයක නූපදී සම්මා දෘෂ්ටික කෙනෙක් බවට පත් වෙනවා මිසදුතු කුලයක උපන්නත් සම්මා දිට්ඨියම පිහිටා සිටිනවා බුදු ගුණ භාවනා කරන කෙනෙක් අවදාකත් අංග විකල නොවේ පරිපූර්ණ ශරීර අවයව ඇතුව ශෝභමාන ශරීර ඇතුව උපදිනවා බුදු ගුණ වැඩුව කෙනෙක් සසරදී කවදාකවත් පාප මිත්‍ර සේවනයේකට නැති කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබනවා බුදු ගුණ වැඩුව කෙනෙක් සසර ගමනේදී කවදාකවත් මුඛ රෝගයක් හටගන්නේ නැතුව උම්මත්තක මන්ද බුද්ධික වෙන්නේ නැතුව බොහොම වාසනාවන්ත බුද්ධිමන්ත කෙනෙක් බවට පත් වෙනවා බුදුගුණ භාවනාව පුරුදු කරපු කෙනෙක් සසර ගමනේදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වගේ සමන් වෙත සරුවඥන් වහන්සේලා පහළ වූ කාලයකින් සරුවඥන් වහන්සේලා සමන් වෙත වඩිනවා. ඒ වගේම බුදුගුණ භාවනාව පුරුදු කරපු පුද්ගලයා සසර ගමනේදී ගම්බීර අර්ථයන් ගම්බීර ධර්මයන් අවබෝධ කරගන්න ඥාන සම්පන්න වෙනවා. ඒ වගේම සරුවඥන් වහන්සේ නමක් දුටු කෙනෙහිම ප්‍රසාදයටපත් වී ධර්ම ශ්‍රවණේ කරලා සමාපැතුවේ රහත් බෝධියක් නම් ඒ රහත් බෝධිය සාක්ෂාත් කර ගැනීමෙන් සතර මඟ ඵල පිළිවෙලෙන් අමා මහ නිවන අවබෝධ කර ගන්න. පසේ බුද්ධත්වේ පතාගෙන ගියා නම් පසේ බුදු බවක්. ලෝතුරා බුද්ධත්වේ පතාගෙන ගියා නම් ඊට පාරමී සම්පූර්ණ වූ දවසේ ලෝතුරා බුදු බවක් ලබා ගන්න මේ බුදු ගුණ භාවනාව හේතු කොමිසරිය වෙනවා. අපේ රටේ ඉස්සර දැඩිහිටි දෙමාපියෝ නිතරම බුදු ගුණ වඩන බව අපි අහලා තියෙනවා. උරුම රට, සායි රට වැනි තේරවාද බෞද්ධ රටවල හරියට බුදු ගුණ වඩනවා. ලොකු කොඩා සෑම දිනම බුදු ගුණ භාවනා කරන සෑම විහාරස්ථානයකම පොදුවේ භාවිතා කරන්නේ නාගුණ වැල් කියලා තියෙනවා. ඉතින් ඇවිල්ලා ඇවිල්ලා සිය ගණන් දහස් ගණන් පිරිස එක්කාසෙලා බුදු ගුණ වඩනවා. සජ්ජායනා කරනවා, ඉතින් මෙනෙහි කරනවා. මෙන්න මේක නිසා බුදු ගුණ වඩන පින්නතුන් වැඩි වැඩි තරමට බුදුරජාණන් වහන්සේගේ පිහිට ලබා ගන්න පුළුවන්. ඉතින් අපේ මේ පින්වත් සෑම දෙනාම ඒ අතුන් වාසනාවන්තයි. අද මේ පින්තුම් පැමිණ සිටින්නේ දවස පුරාම ආගමික පින්කම් වල යෙදී ජීවිතයේ උසස්ම පාරමී පුණ්‍ය නිධානයක් නිධාන කර ගැනීම පිණිසයි. එතකොට සරුවක්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශාසංකේය කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමී පුරා මේන් අවුරුදු 2586 කොත් මාස 8කට පෙර බොමුලාරා වැඩ ඉඳගෙන සපරිවාර මාර පරාජයකට ලෝතුරා බුදුබාටපත් වේවදාලා 45 අවුරුද්දක් මුළුල්ලේ ලොවට අමාදහම් වැසි වස්සවල 22 අසංකේය 60 කෝටි 50 ලක්ෂයක් පමණ දෙන ජීවමාන කාලයේ නිවන් පුර පමනවල සුවාසෝදාසක් ධර්මස්කන්ධයේ දේශනා කොට වදාර අදිෂ්ඨාන කොට තබා මේන් වර්ග 2542 කට පෙර අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් නිවන් පුර ලැබියා. දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මිහි පහනක් මෙන් ඒ ශ්‍රී දේහේ පවා නිවි ගියා. එවාගෙම තමන් වහන්සේ වැඩිහිටි විහාරස්ථාන රාජධාන උයන්පුකුණු මාලිගා නෂ්ටාවශේෂ වුණා. රහතන් වහන්සේලා පිරිනිවුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සසු ජනතාව සුවකයේ කර්මාරූපෝ පරිලෝ ගියා. මේ වාගේ හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම. එනම් මේ තිරාන්ද තාරකා මහා ප්‍රති මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු. දේවල් දරුවල් ඉඩ කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු. හැමෙන් වීමෙන් ඇඳීමෙන් පැළඳීමෙන් වතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන අපේ මේ ශරීර කූඩු හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ඇතිව නැතුව යන බැවින් නිත්‍යයි. ඇති වෙන්නේ නැති වෙන්නේ දෙකෙන් නිරතුරු පෙනෙන බැවින් දුකයි. කැමැති කැමැති සේ නොකවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනාත්මයි. එවාගෙම අපිරිසුදු බැවින් අසුබයි. පිළිකුල් බැවින් අසුබයි. මෙසේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ ස්වභාවයෙන් යුක්ත වූ සංස්කාර ධර්ම ඒකාන්තයෙන් තීලන සංකත සංතාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත වන බැවින් දුක්ඛාරි සත්‍යයි. දුක නැවත නැවත උපදවන ආයෝහන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත තෘෂ්ණාව දුක්ඛ සමුදය ආදි සත්‍යයි. දුක සමුදය නැති නිස්සරණ විවේක අසංක තමතාර්ථයෙන් යුක්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධ සත්‍යයි. නිවන අවබෝධ කර ගැනීමට වැඩි යුතු නිඥාන හේතු දර්ශන ආදිපත්‍යාර්ථයෙන් යුක්ත වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ග සත්‍යයි. අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා අති දීර්ඝ කාලයක් පිරු දාන ආදි පාරමී දෙලින් මේ ආර්ය සත්‍ය හතර අවබෝධ කරගෙන අජරාමර සාන්ත අමා මහ නිවනින් සැනසීමට පත් වුණා. සසර දුක් කරණේ කළ කෙලස් ගිනි කඳු නිවා සාන්ත නිවනින් සැනසේ වදාළ සීල බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලාට සමකල්ලි සිතින් කයින් වචනිනුත් අපේ ත්‍රිවිධ ද්වාරයෙන්ම ගෞරවාචාර උත්තමාංග නමස්කාරයේ වේවා. අපට ජීවිතේ පුරා කරන දාන සීල භාවනා කුසල් පාරමී බාටපත් වී සතෝ බෝධියකින් චතුරාරි සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමි. ධර්මානුශාසනා පැවැත්වූ දේශක ආනන්ද වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. ඔබ මේ සම්මන් දෙන්නේ සමහර විට සිතන සතුටින් විචාර වෙන ධර්ම දේශනාව. මුදල් ඉපෙන්නේ පරමාර්ථය කරගත් කිසිම කටයුත්තක් නැතිව ඉඳලා නැමෙන්නේ. සියලු දෙනාගේම